ඉතින් අපි පසුගිය දවස්වල කතා කළේ මේ සත්‍ය සංග්‍රහයේ යන සත්‍යයන් පිළිබඳව. සත්‍යන්දි භවංග ආවජන දක්කන සවන ධායන සායන පුතන සම්පටිච්චන සම්පීරණ වත්තතන ජවන පදාරම්මන චිති එයා සත්‍ය 14ක් කියනවා. ඒ 14ෙන් අපට ඉතිරි වෙලා තිබුණේ කියන්නට ජවන කෘත්‍යයක් පදාරම්මන කෘත්‍යයක් සුති කෘත්‍යයක් මේ තුන. ඒ ජවන කෘත්‍යය කියන එක තමයි මේ සිත්වල තිබෙන කෘත්‍ය අතරින් තාම වැදගත් කෘත්‍යයක්. වැදගත් කෘත්‍යය කියලා ඒක කියන්නේ ඒ ජවන සිත්වලින් තමයි කුසල් අකුසල් කියන මේවා පිළිබඳව. විපාක සිතක් උපන්නට ඒ විපාක සිතෙන් සිදුවන කර්මයක් නැහැ. කර්ම සාධනයක් විපාක සිතෙන් සිදුවන්නේ නැහැ. කර්ම සිදු කරන්නේ කුසල් සිත නැත්නම් අකුසල් සිත කියන මේවා උපන්න. කර්මවන් ඒ කුසල් අකුසල් වශයෙන් උපදින්නේම ජවන කෘත්‍යයෙන්ද සිත්. ජවන කියන්නේ කුමක්ද කියලා දැනගන්නට ඕන. ජවන් කියන එකේ අදහස් කරන්නේ ජව කියලා කියන වේගයට. මෙතන වේගය කියන එකෙන් අදහස් කරන්නේ සිතක තිබෙන ඉක්මන් කම නෙවෙයි. සමහර විටක වේගයෙන් ගමන් කරන කෙනෙක් කියන ඒ වචනයට කෙනෙක් අර්ථ දෙන්නේ ඉක්මනට යනයි කියන්නේ. ඒ ඉක්මන හැමින්දම අදහස් කරන වේගයක් නෙවෙයි මෙතන ගන්නේ. මෙතන වේගය කියන්නේ එක්තරා ශක්තිය. අන්‍ය සිත්වලට වඩා ශක්තිමත් සිත් කොටසකුයි මේ ජවන් සිත්ය. දැන් විපාක සිත් කියන ඒවා කර්මයකගේ විපාක. ඒ කර්මයකගේ විපාක වල තිබෙන එක තත්ත්වයක් තමයි ඒවායේ තිබෙන වේග මන්දතාව. ඒ තරම් වේගයක් නෑ. ජවන් සිත්වල තරම් වූ වේගයක් ඒ සිත්වල නෑ. එහෙම ශක්තියක් නෑ. ඒ ජවන් සිත්වල තිබෙනවා බලවත් වේගයක්. වේග බලවත්. ඒකෙන් අදහස් කරන්නේ එහි ශක්තිමත් බවයි. දැන් යම්කිසි බරක් උසුලනකොට ඒ බර උසුලන කෙනෙකු ඇති කරගත යුතු වේගයක් තිබෙනවා. ඒ කියන්නේ ජවයක් නැත්නම් ශක්තියක්. රාත්කලක් දෙකක් තුනක් හතරක් එහෙම ලේසියෙන් එසවිය හැකි බරක් එසවනා වගේ නෙවෙයි. ඊට වඩා වැඩි බරක් එසවන. ඒකට අර රාත්තල් ගණනක් එසවන වේගයට වඩා ඒ වැඩි රාත්තල් ගණනක් එසවීමේදී අවශ්‍ය වෙන වේගයක්. ඉතින් වේගය කියන එකෙන් අදහස් කරනවාද ඉක්මනක් කියන එක? නෑ. එතන අදහස් කරන්නේ අර ජවයයි කියන ශක්තිය. අනේ වගේ ජවයක් ඇති ශක්තියක් ඇති සිත් කොටසකටයි ජවන් සිත් කියලා කියන්නේ. දැන් තවත් විදිහකින් කියනවා නම් සිතක තිබෙනවා බොහෝ සිත් වල තිබෙන වීර්යය. නමුත් සමහර සිතක වීර්යය නැහැ. මේ ජවන් සිත්යි කියන සිත් වල වීර්ය නැති සිතක්වත් එකක්වත් නැහැ. ඒ හැම සිත්වලම වීර්යය තියෙනවා. ඒ ජවන් සිත්වල යෙදෙන වීර්යය විපාක සිත්වල යෙදෙන වීර්යයට වඩා බලවත් වීර්යයක්. අර වේගය කියන එක වීර්යය වශයෙන් කියවත් වරදක් නැහැ. නමුත් ධර්ම වශයෙන් ගන්නා විට වීර්යය කියන්නේ ඒක චෛතසිකය. ඒ නිසා මේ ජවනයේ කියන එකේ තිබෙන ඒ වේග ස්වභාවය තේරුම් ගන්නටයි උත්සාහ කළ යුතු. අපි ඒ නිසා තමයි මීට කලින් දවසක කීවේ දැන් ඉගෙන ගන්නවා කියන කතාවක් අසාගෙන තේරුම් ගන්නවා යනවා එනවා කෑම බීම කරනවා එයාදී නානාවිධ ක්‍රියා කිරීමක් අප විසින් කරනවා. ඒ නානා ක්‍රියා සිදු කිරීම වශයෙන් අපට උපදිනවා සිත්. ඒ සිත් වල ඒවා උපදින්නේ සිත් උපදිනකොට එක එක සිතක් වෙන වෙනම යම් යම් අරමුණක් ගැන ඇතිවීමක් නැහැ. සිත්වල තිබෙනවා ඇතිවීමේ පිළිවෙලට. ඒ පිළිවෙල තමයි ඉගෙන ගන්න අභිධර්මයේදී චිත්ත වීති නාම. ඒකට තව ටිකක් කල් තිබෙනවා. ඒ චිත්ත වීති ඉගෙන ගන්න විටයි මේ කාරණේ වඩාත් පැහැදිලිවන්නේ. ඒ වීතිවල ඉගන්වන පරිදි භවංග සිත පැවතගෙන යද්දී තමයි ඒ ඇස කන දිව නැහැ ශරීරය සිත කියන මේ දොරටු අතුරෙන් යම් කිසි දොරටුවකට යම් ඒ දොරටුවෙහි ගැටෙන අරමුණක් ඉදිරිපත් වන. එහෙම ඉදිරිපත් වූ කල්හි ඒ පැවතගෙන යන භවංග පරම්පරාව නැවතිලා ඒ අලුතෙන් ඉදිරිපත් වූ අරමුණෙහි එල්බගත් සිත් උපදින්නට පටන් ඒ සිත් උපදින්නේ ඒ අරමුණෙහි එල්බගෙන. ඒ අරමුණෙහි එල්බගෙන ඇතිවන්නා වූ සිත් වලින් පළමු වෙන්න තමයි අපි ඉගෙන ගත්තේ ආවර්ජන සිතේ. ඒ මනෝද්වාරෙහි නම් මනෝද්වාර ආවර්ජන සිත. පංචද්වාරික අරමුණක් පිළිබඳව නම් පංචද්වාරෙහි ගැටෙන රූප ශබ්ද ආදී ඒ අරමුණක් පිළිබඳව නම් පංචද්වාර ආවර්ජන සිත. ඒ සිත ඇති වුණාට පස්සේ పంచద్వారా వజ్జనకిత ఏతివ నతివీన సమగమ ఉపదినవ తత్సుద్వారేహి గటిన అరమునక్ నాం ఏ రూపారమ్మణయ తత్సుద్వారేహి గటెన్నే ఏ అరమునేహి ఎల్బగాత్ రూపయ దక్నాసిత ఏ రూపయ దక్నాసిత తమా అపి కృత్య రసేన్ దనగత్తే దక్షన కృత్యే ఏ సితే తమ ఏ కృత్యే తిర ఈలంగట ఉపదినవ ఈలంగటన ఉపదినవ సంపటిచ్చన సిత ඒ සම්පටිච්ඡන සිතෙන් තම සිදු කරන්නේ ඒ ద్వාරෙහි ගැටුණු රූපාරම්මණයෙන් දැනගත්ත ඒ අරමුණ පිළිගැනීම. ඊළඟට උපදිනවා සම්තිරණ සිත. ඒ සිතෙන් තමයි ඒ විමසම් ඒකේ හොඳද නරකද ඒ විදිහේ එක්තරා විමසීමක් ඒ සිතෙන් සිදු වෙනවා. ඊළඟට ඒ විමසීමට අනුව ඒ අරමුණ පිළිබඳ වූ විනිශ්චය නියමයක් කරන ඒ ආරමුණ පිළිබඳව ඒ කරින් ලබන විනිශ්චය ඇත්තේ විනිශ්චය කිරීමක් ඇත්තේ වොත්තන කියන සිත. ඒකටයි ඒක මනෝද්වාරා වජ්ජන සිත පංචද්වාරෙහි වොත්තන ප්‍රත්‍යය සිදු කරනවා ආත්‍ය මේ අභිධර්මාර්ථයේ සංග්‍රහයේ සඳහන් වෙනවා. මනෝද්වාරං කන පංචද්වාරේ වොත්තන කිච්ඡං සාධේතික. ඊළඟටයි ඇතිවන්නේ ඒ නිශ්චය විනිශ්චයට අනුව විනිශ්චය කරන ලද්දේ අමාකාරයකින් නම් ඊට අනතුරුව උපදිනවා ඒ අරමුණ පිළිබඳ රසය වඩාත්ම හොඳින් ගැනීම වශයෙන් ලැබෙනා වූ සිතක් ඒක බොහෝ දෙයින් හත්වරක් උපදින. අන්න ඒ තමයි ජවන් අවස්ථාව. ඉතින් ඒ අවස්ථාවේදී උපදන සිත ඇතැම් කෙනෙකුට කුසල් සිතක්. තවත් විටක ඒක අකුසල් සිත. රහතන් වහන්සේ නමකට නම් ඒ සිත ක්‍රියා සිත. අන්න එහෙම කුසල් සිතක් හෝ අකුසල් සිතක් හෝ ක්‍රියා සිතක් හෝ ජවන කෘතේ මොකද? ඒ සිතෙහි තමයි අර අනිත් සිත් වලින් සිදු කරන ලද කෘත්‍යයන්ට වඩා වේගයක් ඇති කෘත්‍යයක් සිදු කරනවා. ශක්තියක් ඇති කෘත්‍යයක්. ඒකට එනිසා කියනවා ඒ ආරම්මන රසය හොඳින්ම විඳින සිතේ සිත් රසේ මේ ජවන් සිත් දක්වා. ඒ ద్వාරෙහි ලැබෙන සිත්. ద్వාරය කියන්නේ පංචද්වාරෙහි ලැබෙන සිත්. පංචද්වාරික වූ ඒ ජවනය මේ ශාරීරික ක්‍රියාවන් සිදු කරමින් උපදනා වූ ජවනයක් නෙවෙයි. ඒකත් මතක තබා ගන්න. දැන් චක්ෂුද්වාරිකව ලැබෙන චිත්තවිතියක උපදනා වූ දවන් සිත ඒ චතුද්වාරයේ ගැතුණු රූපාරම්මණය එල්බගෙන හත ගන්නා ඒ දවන් සිත ඒ රූප දැකීමටම සම්බන්ධ වූ ජවන කෘත්‍යයක් සිදු කරනවා මිසක එය කායික වාචික මානසික වෙනත් ක්‍රියාවක් සිදු කරමින් උපදින්නේ නැහැ. ඒක තේරුම් ගන්නට උත්සාහ කරන්නත් ඕන. දැන් එහෙම කීවේ අපි ගනිමු මා දැන් මේ පින්නතුන්ට කතා කරන මේ කතා කරන විට මා මේ පින්නතුන්ව දකිනවා එවැගේම මා කරන කතාව මේ පිනතුන්ට ඇසෙනවා. එහෙම සැලකෙන විට අපට මේ අවස්ථාවේදී චක්ඛුද්වාරික සිද්ද උපදිනවා. ඒ චක්ඛුද්වාරික සිද්දල ලැබෙන ජවන් සිද්ද ලැබෙනවා මේ අවස්ථාවේදී. නමුත් ඒ අවස්ථාවේදී නොවේ සෝතද්වාරික සිද්දීති උපදිනවා. එමකද එක වරකට කෙනෙකුන්ට ලැබෙන්නේ එක සිතයි කියන එකයි මේ චිත්ත න්යාමෙහි උගන්නා. චිත්ත න්යාම වශයෙන් දක්වන තැනදී උගන්නන්නේ කෙනෙකුන්ට ඇතිවන්නේ එක වරකදී එක සිතයි. නමුත් ඒ එක සිතයි කියනකොට ඒක වෙන්කර ගැනීම මොන විදිහේ කාල නියමයකින් වෙන්කර ගන්නද? බොහෝම වෙයි. දැන් අප දන්නවා ඒ රූප පිළිබඳ වූ ක්‍රියාවන් වා ඒ රූප වේගයෙන් හට ගන්නා විට ඒවා අපට වෙන්කොට දකින්නට බෑ. වෙන්කොට දැකීමක් කරන්නට බෑ. අපි සාමාන්‍ය නිදර්ශනයකට ගන්නා අර ගිනි කෙනෙල්ලේ උපමාව. ගිනි කෙනෙල්ලක් අපි නඩගෙන ඒ වේගයෙන් කරකවනකොට බලා සිටින කෙනෙකුට ගිනි බලල්ලක් වෙන ඒ ගිනි වලල්ලක් වෙනුණත් ඇත්තෙන්ම එතන ගිනි වලල්ලක් නැහැ. සිදුවන්නේ ඒ ගිනි කෙනෙල්ලේ තිබෙන ඒ ගින්දර එක එක තැනක දිස්වන එක දක්නට ලැබෙන එක. නමුත් මේක වේගයෙන් සිදුවන නිසා ඒක එතන ගිනි වලල්ලක් නැහැ ඇති බවයි බලා සිටින කෙනෙකුට තේරෙන්නේ. ඒ මොකද ඒ තිබෙන වේගයෙන් දැන් ඒක මේ රූපය නැත්තම් මේ අපේ වේගයෙන් කරකැවීම නිසා මේ දක්නා කෙනෙකුට ඇතිවන එක්තරා භ්‍රමයක් ඒක. ඒක ඇත්තක්ම නෙවේ. ඊට වඩා කොයි තරම් වේගයකින් ඇතිව නැතිවන ධර්මයක්ද සිත. සිත ඊට වඩා බොහෝම වේගවත්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ අඥානී ඒක ධම්මංති සමනුසප්පාමි. යං එවං ලහුපරිවත්තං යතෛදං භික්ඛවේ චිත්තං යාවං සිදං භික්ඛවේ උපමාපින සුතරා යාව ලං පරිවත්තං චිත්ත. ඒ සිත පිළිබඳව තිබෙන වේගය දැක්වීම සඳහා බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා පාඨය. මහණෙනි මේ සිත වැනි සිත තරම් ලහු පරිවර්තනය බොහොම වේගයෙන් වෙනස් වෙන නැතිව නැතිවන ස්වභාවයක් අන් ස්වභාවයක් තමන් වහන්සේ දකින්නේ නැත මම දකින්න කියලායි වදාළේ. යාවන් සිදං දුක්ඛවේ උපමාපින සුතරා. ඒ සිත ඇතිව නැතිවීම කොයි තරම් වේගයෙන් සිදුවනවද ඉක්මනින් සිදුවනවද කියන එක දැක්වීමට උපමාවක්ද නැත කියන එකයි මහන්සේ වදාළේ. මේ සුතරා කියන වචනේ තේරුම නම් උපමාවක් දැක්වීම පහසු නෙවෙයි කියන එක. උන්වහන්සේ දෙන්නා පිළිගන්නේ ඉන්න උපමාවක් දක්වන්නට නැහැ. එමකද සිතට සිතම උපමාවක් නෙවේ. සිත ඒ තරම් වේගවත් ධර්මයක්. ඇසීමකින් අපට කොයි තරම් ඈත තිබෙන දෙයක් පිළිබඳව සිත පැහැදිලිද? ඒකට ගැටවෙනවා යම් කාලයක් නෑ. මේ මෙතන තිබෙන දෙයක් පිළිබඳව හිතනවා වගේම තමයි බොහෝ ඈත තිබෙන දෙයක් පිළිබඳව වුවත් මේ වෙලාවේ හිතනවා. ඒ හිතට ඒ ඈත තිබෙන දේ අරමුණු කිරීමේ ළඟ තිබෙන දේ අරමුණු කිරීමේ කියන එකේ ඒ මනෝද්වාරික සිතාසයෙන් කලකන විට නම් වෙනසක් නැහැ. චක්ඛුද්වාරික නම් තිබෙනවා වෙනස. ඒ මොකද ඈත තෙනෙන ප්‍රමාණයෙන් තිබෙන දෙයක් නේ දකින්නේ. දැන් එබැවින් මේ ජවන් කියන දැන් එතකොට චක්ඛුද්වාරික සිත්වල මර කියන්නට ඕනකලේ දැන් චක්ඛුද්වාරික සිත් උපදින් ඒ චක්ඛුද්වාරික සිත් වලින් මේ තුනට මම කතා කරනවා නෙවෙයි. ඒ කතා කිරීමේ ක්‍රියාව කතා කිරීම වශයෙන් ඇතිවන්නා වූ ක්‍රියාව සිදු කිරීමේ හැකියාව චක්ඛුද්වාරිකව ලැබෙන ඒ ජවන් සිත් වලට නෑ. සෝතද්වාරිකව ලැබෙන ජවන් සිත් වලටත් නෑ. ධානද්වාරිකව, ජීවහද්වාරිකව, කායද්වාරිකව ලැබෙන ජවන් සිත් වලටත් ඒ හැකිය නෑ. ඒ ජවනයන්ගෙන් පෙරෙන්නේ මේ දැකීමටම සම්බන්ධ ඒ දක්නා ලද අරමුණ පිළිබඳව තිබෙන වැඩිමනක් ගැනීමක් පමණයි ඒ චක්ඛුද්වාරික සිතෙන් කරන්නේ. දවන් වලින් කරන්නේ. සෝතද්වාරික ජවන් වලිනුත් එහෙමයි ධානද්වාරික ජීවහද්වාරික කායද්වාරික. එහෙම නෙමෙයි මනෝද්වාරික ජවන් කියන්නේ. මේ මනෝද්වාරික ජවන් නිසා තමයි අපි හැම ක්‍රියාවක්ම සිදු කරන්නේ. තැනකට යම් තැනකට යන්න ඕනේ නම් ඒ යම් ක්‍රියාව සිදු කරන්නේ මනෝද්වාරික ඇතිවන්නා වූ ජවන්. ඒ කායද්වාරික ජවනයේට ඒක නැහැ. කායද්වාරික ජවනයේ කියන්නේ මොන බලයක්ද ශක්තියක්ද? අර කයෙහි ගැටෙන ඒ අරමුණ දැන ගැනීම පිළිබඳ වූ ත්‍ෘප්තියක් එතනක් නැහැ. ඒ දැන ගැනීම පිළිබඳ ත්‍ෘප්තියක් එතනක් නැහැ. ඒ නිසා තමයි මේ ඇස කන දිව නැහැ ශරීරය කියන මේ ద్వාර පහෙන් පහෙන් ගැටෙන අරමුණු වල එල්බගෙන හට ගන්නා ඒ ජවනයන්ට අනුතුරුව ඒ අරමුණු වල එල්බගත් මනෝද්වාරික ජවන් උපදිනවා කියලා දක්වනවා. ඒ මනෝද්වාරික ජවන් වලින් තමයි මේ කර්ම සාධනය වන්නේ. කර්ම සාධනය කියන්නේ විපාක දෙන. අතනත් කුසල අකුසල කියන එකක් තිබෙනවා. නමුත් ඒවා ඒ තිබෙන විපාකය දුර්වල විපාක. එහෙම නෙමෙයි මනෝද්වාරික. මනෝද්වාරිකව සිදුවනා වූ ඒ මනෝද්වාරික චිත්ත දීප්ති වල ලැබෙනා වූ ජවන් ඒ චක්ඛුද්වාරික ජවන්ෙන් දුර්වල නැහැ. ඊට වඩා ප්‍රබල වෙනවා. ශක්තිමත් වෙනවා. ඒ නිසා ඒ ජවන් පිළිබඳවත් තිබෙනවා ඒබඳු විශේෂයක්. එබැවින් විශේෂයි. දැන් මම මෙන්න මා අත ඔසවනවා. ඒ අත ඔසවීම ක්‍රියාව සිදු කිරීමට ජවන් සිත්වල උපකාරය ඕනේ. ජවන් සිත් නැතිව ඒක කරන්නේ නැහැ. නමුත් ඒ අත ඔසවීම ක්‍රියාව සිදු කරන්නේ කායද්වාරික ධවණයෙන් නෙවෙයි. කායද්වාරික ධවණයෙන් නෙවෙයි. කායද්වාරික ධවණයෙන් කරන්නේ මොකද්ද? කයෙහි මොන හරි හැතුණා නම්, ගැටුණා නම් ඒ කයට දැනෙන බවක් කිය. ඒ දැනුණු අරමුණේ කොටබ්බ ආරම්මනේ එරිබගෙන හටගන්න පවණයි. කායද්වාරික ජවනය කරා. සෝතද්වාරික ජවනයක් නම් ඒ ඇසෙන ශබ්දය පිළිබඳ වූ ඒ දැනීම පිළිබඳ වූම ත්‍ෘප්තියේ එතන සිදු කිරීමක් වෙනවා. ඉතින් මේ උපදන අවස්ථාවේදී ඒක ඇතැම් විටක කුසල් වෙනවා අකුසල් වෙනවා. ඒ චක්ඛුද්වාරික, සෝතද්වාරික, ධානද්වාරික, ජීවහද්වාරික, කායද්වාරික ව උපදනා වූ කුසල් හෝ අකුසල් බලවත් කුසල් හෝ අකුසල් නැහැ. නමුත් මනෝද්වාරිකව ඇතිවන විට ඒවා බලවත් වෙනවා. දෙහිංසාරි දෙහිතුනතුන් අපාතිකනෝනේ. ඇස සංගර කරගන්නයි කිය. ඇසේ සංගරය, කනේ සංගරය, නැහේ සංගරය මේ වෙනවනේ. සක්කු සංගර, සෝත සංගර, ධාන සංගර, ජීවා සංගර, කාය සංගර, මනෝ සංගර කියලා මේ සංගරය ගැන කතා කරා. දැන් ඇසෙහි ගැටෙන රූපයක් නිසා කෙනෙකුගේ සිත හොඳවන්නටත් පුළුවන් නරකවන්නටත් එහෙම පුළුවන්. ඒ ඇසෙහි ගැටෙන රූපය කෙයි එල්බගෙන ඒ හටගන්නා සිත් පළමු දෙම උපදනා වූ සිත කුමක්ද? පංචද්වාර රජන සිත. ඒකේ හොඳ සිත් නෑ නරක සිත්. ඒක ක්‍රියා සිත්. ඊළඟට රූපේ දක්නා වූ සිත ඒක විපාක. ඒක අකුසල විපාක වුවත් කුසල විපාක වුවත් ඒකෙන් කෙරෙන්නේ අරමුණ දැකීම පමණයි. ඒ රූපාරම්මණය දැකීම මාත්‍රේ පමණයි ඒකෙන් කරන්නේ. ඒ දැකීම නිසා එතන කර්ම සාධනයක් වෙන්නේ නැහැ. මොකද මේක විපාකය. ඒ සිතම විපාකය. අනිෂ්ඨාරම්මණයක් නම් දක්නා ලද්දේ අකුසල විපාක තකුලින්නේ. ඒ ඉෂ්ඨාරම්මණයක් නම් දක්නා ලද්දේ ඒ කුසල විපාක තකුලින්. ඒ වගේම තමයි ඊට අනුකූල උපදනා වූ සම්පතිච්ච. අකුසල විපාක වශයෙන් නම් ඒ සම්පතිච්ච මේ ලැබෙන්නේ ඒ අනිෂ්ඨාරම්මණයක එල්බගෙන. ඒ ඉෂ්ඨාරම්මණයක එල්බගෙන හත ගන්නා සම්පතිච්ච මේ කුසල විපාක. ඒකේ ඒක විපාකය. ඒක මේ අතීත කර්මයක විපාකයක් වශයෙන් ලැබෙනවා. ඒ වගේ සම්පීර්ණයක් ඒ ඉෂ්ඨාරම්මණයක් තීරණය කරමින් උපදනා සම්පීර්ණයක් නම් ඒක කුසල විපාක සම්පීර්ණයක්. අනිෂ්ඨාරම්මණයක් තීරණය කරමින් උපදනා වූ එකක් නම් ඒක අකුසල විපාක සම්පීර්ණයක්. ඒ අකුසල විපාක කුසල විපාක වීම නිසා ඒම කාරණයක් යන්නේ නැහැ. ඊට පස්සේ ඇතිවිය යුතු ජවනය නරක්ම විය යුතුයි හෝ හොඳ විය යුතුයි කියලා එහෙම නියමයක් කරන්නේ නැහැ. ඊළඟට මුක්තමෙන් තමයි අර විනිශ්චය කරන්නේ. ඒ විනිශ්චය කරන අවස්ථාව ටිකක් වැදගත් වෙනවා. ඒක ඒ කාරණේ වන්නේ බොහෝ සෙයින් ඒතනට සිත පුරුතරගෙන ඉන්න ආකාරය. දැන් සමහර සිටිනවා ඉතාම සුළු දෙයක් ගැන වාමි තරහා වෙන්නට ලෑස්තිය. එහෙම කිරිසක් ඉන්නවා. ඒ කාරණේ බොහෝ සුළු එකක්. නමුත් කොයිතරම් සුළු දෙයක් ගැන වාමි හැම තිස්සේම සූදානමින් සිටින්නේ සිතේ තරහව උපදවා ගන්න. එහෙම කෙනෙකුට ඉතා සුළු දෙයක් සිදු වුණත් ඇතිනේ තරහ උපදින්නේ. එමකට ඒ තැනත්තාගේ සිත නැමිලා බර වෙලා පවතින්නේ ඒ පැත්ත. ඒ පැත්ත. ඒ තමයි සිත පුරුදු කරගෙන තිබෙන හැටි. ඒ නිසා තමයි අපේ ධර්මයේ උගන්වන හොඳ ධර්මයක් තිබෙනවා. යෝනිසෝ මනසිකාරය ඊට ප්‍රතිවිරුද්ධ එකක් තිබෙනවා අයෝනිසෝ මනසිකාරය. මෙන්න මේක ඉතා වැදගත්. ඒ යෝනිසෝ මනසිකාර කියන මෙයන් මම උපදවාගෙන නිතර සිටින කෙනෙකුන් වෙතොත් ඒ දැනත්තාට කොයිතරම් සිත නරකවන්නට කාරණයක් ඉදිරිපත් වුණත් වෙනත් කෙනෙකුට මෙන්න ඉන්න තේ නරක පැත්තට යන්නේ නැහැ. යන්නේ නරක වෙන්නේ ධවණයේ පිටක්. ධවණය තමයි කුසල් හෝ අකුසල් වන. ඒ නිසා මොනතරම් නරක අරමුණක් වුණත් කුසල් උපදවා ගැනීමට කාරණයක් කරගත හැකි කෙනෙක් යෝනිසෝ මනසිකාරයයි. කොයිතරම් හොඳ අරමුණක් වුවත් තමන්ගේ සිතෙහි කුසල් උපදවා ගැනීමට සුදුසු අරමුණක් වුවත් තමන් අයෝනිසෝ මනසිකාරය නම් පවත්වන්නේ අකුසල් ඇතිවීමට කාරණයක් වෙනවා. දැන් ඒ නිසා සමහරු ඒ බණ දහම් පිළිබඳව කටයුතු කරන පුද්ගලයන්ට දැක්කේ නැහැ. එහෙම හිතනවා. එනවා දකින්නටත් කැමති. දකින්නටත් කැමති. මා දන්නවා එක්තරා අවස්ථාවකදී ඒක මිනිස්සේ කීවා මේ ගහක් යට කරන ධර්මදේශනාවන් පිළිබඳව ප්‍රසිද්ධිය කරන. ඒකත් ඇයි පිළිබඳව ඒක සමච්චලයට භාජන කළේ කොහොමද? දොරු 10කට බණ කියලා. ඒ එමුද සමහරු ඒක තවන්ට අකුසල් කරගැනීමට කාරණයක් කරගන්න. හොඳට ඒ මොකද අර අයෝනිසෝ මනස්කාර අන්න ඒ වගේ සිත හොඳ නැති ඒකනේ ඔය භවනාවකින් පුරුදු කරන්නේ කියන එක ඒක හොඳ පැත්තට විතර ගණන් කරගෙන සිතක් නම් කෙනෙකුට ඇත්තේ ඒක නැත්තා ඒක නැත්තා ඒ නිසා තමන්ට ඕන කරුණ කුසලයට හරවගට කුසලට දැන් අපි ගණන් සමහර කෙනෙකුට තවත් කවුරු හරි බන්න ඒතනත්ත යෝනිසෝ මනසිකාරය උපදවාගෙන ඒ පිළිබඳව කලකනවා නම් ඔහුට ඒවම කුසල් උපදවා ගැනීමට කාරණයක් කරගත හැකි කොහොමද? බැනුම අහන මේ සෝත විඥානයේ අකුසල විපාක. සෝත විඥානයේ අකුසල විපාක. සංපාදිතෙනේ අකුසල විපාක. සම්පීර්ණයේ අකුසල විපාක. නම් වෙත්තතනේ යාපිතක් ඉන් පසුව ලැබෙන ජවන් ඊළඟට මනෝද්වාරිකව උපදනා වූ ජවන් කුසල ජවන් කරගත හැකි ඔහු හරි හැටියට හිතන්නට පුරුදු වුණා නම් කොහොමද කෙනෙකුගේ දැනුමක් මට අසන්නට සිදුවේ නම් එහෙම වන්නේ කවදා හරි මහත් වූ විදිහේ දෙයක් අතීතයේදී කර තිබෙන්නට ඇති. ඒ නිසා මට මේ නිකර්මයේ දැනුමක් අහන්නට සිදු වුණා කියලා අර කර්මඵල පිළිබඳව තමන් විසිත යොදකොට සිතෙහි නරක ඒ උද්ගලයා කෙරෙහි නරක හැඟීමක් ද්වේෂයක් උපදවා ගන්නේ නැතිව මේද තමන්ට කුසලයක් උපදවා ගන්නට කර්මයක් කරගත හැකියි. ඉතින් ඒකයි සිත හරියට පුරුදු කරන්නේ. ඒ කුසල් හෝ අකුසල් කියන්නේ සිදුවන්නේ ජවන් සිත්. දැන් අප දන්නවා ඒ ජවන් සිත් කියන ඒවාට ඇතුළත් වෙන සිත් දෙනවා 55ක්. ජවන කෘත්‍යයක් සිත් දෙනවා 55ක්. එයින් 29ක් කාම ජවන් කියලා කියනවා. කාමාවචර ජවන් කියලා. අනිත් 26 අර්ථනා ජවන් කියලා ඒවාට නම්. කාමාවචර ජවන් සිත් 29 නම් අකුසල් සිත් 12ක්. කාමාවචර කුසල් සිත් 8ක්. සහේතුක කාමාවචර ක්‍රියා සිත් 8ක්. සෝමනස්ස සහගත හසිතුප්පාද සිතා කියන මේ 29. ඒ 29 එන්නේ රහතන් වහන්සේට පමණයි අර ක්‍රියාසිත නවය උපදින්නේ. සහේතුක කාමාවචර ක්‍රියාසිත අටක්, සෝමනස්ස සහගත හසිතුප්පාද සිතක් කියන ඒ ක්‍රියාසිත නවය රහතන් වහන්සේටයි ලැබෙන්නේ. වෙන කෙනෙකුට උපදනාසිත නෙවෙයි. අනිත් සිත් තිබෙනවා 20ක්. කාම දවන් වලින් 20ක්. ඒ 20 තමයි අකුසල් සිත් 12ක්, කුසල් සිත් 8ක්. ඒ අකුසල් සිත් 12ක්, කුසල් සිත් 8ක් කියන මේ 20ම ප්‍රත්‍යඥයන්ට උපදිනවා. ඒ 20ම උපදිනවා ප්‍රත්‍යඥයන්. සෝන් පුද්ගලයෙකුට නම් එයින් විත්තිගත සම්පයුක්ත සිත් 4 අඩු වෙනවා. එතකොට අනුපේත විචිකිච්ඡා සම්පයුක්ත සිතක් අඩු වෙනවා. එතකොට පහක් අඩු වෙනවා. එතකොට ලැබෙන්නේ 15යිනේ. 15යි. සතරදාගාමි කරත්තාටත් එලෙසයි. අනාගාමීන් වහන්සේට නම් තවත් දෙකක් අඩු වෙනවා. දෝමනස්ස සහගත පටිච්ච සම්පයුක්ත අසංකාරික සංකාරික කියන ඒ සිත. ඊළඟට රහත් වුණාම මොකද වෙන්නේ? රහත් වුණාම රහතන් වහන්සේට ඒ විස්සම නැහෙනේ. අකුසල් සිත් 12ක් නැහැ, කුසල් සිත් 8ක් නැහැ. උන්වහන්සේට ඉතිරි වෙන්නේ ක්‍රියා සිත් 9 පමණයි කාම ජවනයන් කිය. ඒ නිසා දැන් අපට කාම ජවන් වශයෙන් උපදනා වූ ඒ සිත් 20 රහතන් වහන්සේට ලැබෙන නවය හැර ඒ 20 චක්ඛුද්වාරිකව ලැබෙනවා, සෝතද්වාරිකව ලැබෙනවා, ඝානද්වාරිකව ලැබෙනවා, දිවහද්වාරිකව ලැබෙනවා, කායද්වාරිකව ලැබෙනවා, මනෝද්වාරිකව ලැබෙනවා. ඒ ජවන්. එතින් ඒ චක්ඛුද්වාරිකාදී වශයෙන් ලැබෙන ඒ ජවනයේ පිළිබඳව සතරම් සැලකිලිමත් වූවා. මනෝද්වාරික වශයෙන් ලැබෙන ජවන් පිළිබඳව වඩා සැලකිලිමත් වීම. මං කියන්නේ තමයි ඒ බරපතල කර්ම සාධනයක් සිදුවන්නේ කියලා. දැන් අපි දැනෙමු පාට හරි අපි ගහනවා. ඒ ගහන විට අපට උපදනා වූ ඒ අකුසල් සිත, අකුසල් සිත ගැටීම් ක්‍රියාව සිදු කිරීමෙන් උපදනා වූ අකුසල් සිත උපදනා වූ ద్వාරය, මේ සිත දීපිය අපෙන් ගන්නා විට උපදනා වූ ద్వාරය වන්නේ මනෝද්වාරය. මනෝද්වාරික අකුසල් සිත. ඒක තේරෙන්නේ නැතෝ නේ. මනෝද්වාරික උපදින. නමුත් එතන ක්‍රියා කරන්නේ කුමක්ද? එතන ක්‍රියා කරන කායද්වාරයක් තිබෙන ඒ කායද්වාරය කියවේ අර කාය ප්‍රසාදයේනේ. ඒක මතක තියෙන්න ඕනේ. ඒක අපි ඉදිරියට ඉගෙන ගන්න මේ ద్వාරය. මොකද කායද්වාර කියන වචනය යෙදෙන ධර්ම දෙකක් තිබෙනවා. කායද්වාර එකක්. එකකට කියන්නේ කාය කර්මද්වාරය කියලා. කාය කර්මද්වාර. ඒකත් කායද්වාරය කියලා සාමාන්‍යයෙන් කියනවා. කාය කර්මද්වාරය අනිත කායද්වාරය. කායද්වාරය කියන්නේ කාය ප්‍රසාදය. ඒ කාය ප්‍රසාදයේ නිකරම කෘත්‍යය කුමක්ද? නැත්නම් කාය ප්‍රසාදයේ කුමක් පිණිසද? කයෙහි ගැටෙන දේවල් දැනගැනීම උපදනා වූ සිත ඇතිවීමට වස්තුව වීමයි සහ ඒ කයෙහි ගැටෙන ඒ අරමුණෙහි එල්බගෙන හටගන්නා වූ කයෙහි ගැටෙන අරමුණක් කියන මොකද අරමුණ? කයෙහි ගැටෙන ධර්ම වශයෙන් නම් රූපයක් තමයි. ඒකට කියන්නේ පොත්තබ්බාරම්මණය. ඒ කයෙහි ගැටෙන පොත්තබ්බාරම්මණෙහි එල්බගෙන හටගන්නා සිත්ේලිය කායද්වාරික සිත්ේලිය. කායද්වාරික සිත්ේලිය. ඒකේ ලැබෙන සිත් සිත්ේලිය ලැබෙන සිත් සමූහයටම කියන්නේ කායද්වාරික සිත්ය. කායද්වාරික. එතකොට මේ කායද්වාරය නැත්නම් මේ ප්‍රසාදකය නොතිබෙන්නට ඒ සිත්වලට උපදින්නට බෑ. ප්‍රසාදකය නැත්නම් ඒ කායද්වාරෙහි ගැටෙන අරමුණ දැනගන්න බෑ. ප්‍රසාදකයෙහි ගැටෙන අරමුණ දැන ගැනීම කර හැකි මොය තිබෙන්නේ ඒ ප්‍රසාදකය තිබෙන බැරි. ඒ ප්‍රසාදකය ඒ අරමුණෙහි එල්බගෙන හටගන්නා සියලුම සිත් හටගැනීමේ දොරටුව වුණා. ඒ දොරටුවෙන් තමයි ඇතුළු වුණේ සිත් එක. ඒ නිසායි ඒකට කායද්වාරි කියන්නේ. ඒ කායත්. නමුත් කාය අනිත් දැන් අපි කියනවනේ. දැන් අපි සතෙකුව මරනවා නැත්නම් මොන විදිහකින් හරි සතෙකු මැරීමේ ක්‍රියාව Tamange ශරීරයෙන් කරත්. එවිට අපි කියනවා ඒකට කාය කර්මයක් කියලා. කායත් කර්මයක් කියලා. එතකොට ඒ කාය කර්මය පැවතුනේ හටගත්තේ කොහිද? කාය කර්මද්වාරයෙන්. ඒ කාය කර්මද්වාරයෙන් හටගත්ත කර්මයක්. නමුත් ඒ චිත්ත වීතිය කියන්නේ චිත්ත වීතියක්ද? ඒක කායද්වාරික චිත්ත වීතියක් නෙවෙයි. ඒක මනෝද්වාරික චිත්ත වීතියක්. මනෝද්වාර. අපි ඒ විදිහ පිළිබඳව ඉදිරියට සාකච්ඡා කළ හැකි. ඒක තේරුම් ගත යුතු කර්ම. කර්ම මට ඕන කලේ පෙන්වන්නට දෙන්නට අපි කරන හොඳ වැඩ නරක වැඩ. අපි ගන්න කුසල් අකුසල් නැත්නම් පින් පව් කියලා දෙකක්. ඒ දෙකෙන් ඉතාම වැදගත් වන්නේ මොකද රහතන් වහන්සේට උපදනා වූ ක්‍රියා යවණේ කියන එක. අපට ඒ තරම් කාරණයක් වැදගත් කමක් එතන නැහැ. ඒක මොකද නැත්තේ අපට ඒවා උපදින්නේ නැහැනේ. අපට උපදින්නේ ඒවා ඉන්නේ එක කොටසක් කියන උපදව නොදත යුතු. ඒ අකුසල අකුසල් ඒක උපදව නොදත යුතු ඒවා. ඉතින් ඒවා උපදව උපදනා වූ ద్వාරය වන්නේ ක්‍රියා සිදු කිරීම වශයෙන් උපදනා ద్వාරය වන්නේ මනෝද්වාරය. දැන් මේ මනෝද්වාරිකව හටගන්නා සිත් වලින් සිදු කරන දේවල් තමයි සතුන් මැරීම, සොරකම් කිරීම, කාම මිත්‍යාචාරය. ඒවා මේ කායද්වාරික සිත් නෙවෙයි. කායද්වාරික සිතුත් එතන නැත්තේ නෑ. ඒ කර්මයන් සිදු කරන අවස්ථාවවලදී උපදනා වූ කායද්වාරික සිත් එක. නමුත් මේ ප්‍රධාන කර්මයේ සිදු කිරීම වශයෙන් උපදනා වූ සිත් කායද්වාරික නෙවෙයි. ඒවා මනෝද්වාරික. ඒ නිසා දැන් සොරකමක් කරන කෙනෙක්. සොරකමක් කරන විට අපි ගන්න ඒක නැත්තා සොරකම් කරනවා. සොරකම් කරන්නේ යම් සිභාණ්ඩයක් කියලා. ඒ භාණ්ඩය ඔය අතින් අල්ලනවා. ඒ අතින් අල්ලනකොට ඔහුට මේ අතට දැනෙන ගතියක් තියෙනවානේ. දැනෙන බවක් තියෙනවානේ. ඒ අතට දැනෙන ඒ දැනීම කියන්නේ කුමක්ද? කාය විඥානය. ඒ කාය විඥානය හටගන්නේ පංචද්වාර වජ්ජනේට පස්සේ. ඊළඟට සම්පතිච්ඡන් සම්පීරණ ආදී ඒවා උපදිනවා එතන. ඒ කායද්වාරික වෙති වෙන. ඒ අවස්ථාව. නමුත් මේ කර්මය, කර්මයේ තියෙන මේ වස්තුව ඇතුළේ හිටීම නෙවෙයිනේ. කර්මය සිත පිළිබඳ වූ එක. මේ ක්‍රියාව සිදු කිරීමට ඉවහල් වෙන ධර්මයක්. ඒ මනෝද්වාරිකව ඒ සිත් ඇති වෙන විට මේ කය ක්‍රියාත්මක කරවනවා. ඒ කය ක්‍රියා කරවයින් වශයෙන් උපදනා වූ රූප හත ගන්නවා. ඒවානේ අපි විඤ්ඤාති රූපේ කියලා උපදින ගන්න. ඒවා ඉදිරියටයි තියෙන්නේ. අන්න එහෙම විඤ්ඤාතීන් උපදවන බවක් තිබෙන්නේද මනෝද්වාරික සිත්වල. ජවන්වල. අනේන්තයේ ජවන් කියන කොටස තමයි බොහෝම හොඳට හදාලා ඉති කොටස වෙතිරෙන්නේ අභිධර්මයේ. ජවන්. ඒ ජවන් සිත්ම තිබෙන්නේ 55යි මේක සඳහන් කළ පරිදි 29ක් කාම ජවන්. අනිත් ඒවා අර්ථනා ජවන්. ඒවා අර්ථනා ජවන් කියන්නේ රූපාවචර ජවන්, අරූපාවචර ජවන්, ලෝකෝත්තර ජවන් කියලා භූමි වශයෙන් බෙදා දක්වනවා නම් එහෙමයි කියන්නට තිබේ. ඒවා සියල්ලටම පොදු නමක් දී තිබෙන්නේ අර්ථනා ජවන්. ඒවා අර්ථනා ජවන් කියන්නේ ඒ සිත් ඇතිවීමට මේ විතර්කයේ තිබෙන උපකාරය සලකාගෙන අර්ථනා කියලා වචනයක් එන්නේ තර්කයට. අත්තනා, වැප්පනා, චේතසෝ, අභිනිරෝපනා එයාදි නම් විතර්කයේ පිළිබඳව එන බව. ඒ විතර්කයටයි ඒ නම් දී තිබෙන්නේ. අන්න ඒ විතර්කෝපකාරයෙන් උපදවා ගනු ලබන සිත් කොටස. එන භාවනාවේ සිත් මේවා. භාවනාවෙන් උපදවා ගන්නා ඒවයි රූපාවචර ජවන්, අරූපාවචර ජවන්, ලෝකෝත්තර ජවන්. ඒ ජවන් තමයි අර්ථනා ජවන්. ඒවා තිබෙන 26යි. රූපාවචර ජවන් තිබෙනවා 10යි. අරූපාවචර ජවන් තිබෙනවා 8යි. ලෝකෝත්තර ජවන් තිබෙනවා 8යි. හරිනේ? ඒ 26 ගන්නේ එහෙමයි. ඒ රූපාවචර ජවන් 10 කීවේ රූපාවචර කුසල් 35යි ක්‍රියා 35යි. අරූපාවචර ජවන් 8 කීවේ අරූපාවචර කුසල් 4යි ක්‍රියා 4යි. ලෝකෝත්තර ජවන් කීවේ කුසල් 4යි විපාක 7න ඵල 4යි. ඒ අර්ථනා කරා. මෙන්න මේ එතකොට ඒ ජවන කෘත්‍යය කියන එක අනිත් කෘත්‍ය සියල්ලටම වඩා ප්‍රධාන කෘත්‍යය. ඒක මතක තබා. අනිත් ඒ ප්‍රධාන කෘත්‍යයේ කීවේ එයින් තමයි දැන් මේ කය අපි මෙහෙම කලකතොත් අපේ ශරීරයක් අපට තියෙන. ඒ ශරීරය දකින්නට, අසන්නට, ආග්‍රහණය කරන්නට, රස දැනගන්නට, ශරීරයේ ගැටෙන පොට්ටබ්බයන් දැනගැනීමට අපට මේ කයනේ කය නැත්තම් ඒව කරන්න බෑනේ. ඉතින් එහෙම කයක් තිබුණා ඒ කයට කයෙහි ගැටෙන ඒ ශරීරයේ නැත්තම් ඒ රූපාත් ඒ ප්‍රසාද රූපයන්හි ගැටෙන අරමුණු වල එල්බගෙන හත ගන්නා වූ සිත් වලින් අප වඩාත්ම ප්‍රියකරන්නේ ඇලෙන්නේ මොන සිත් වලටද? නිගවන් එමත් නිසාද ඒ ජවන් සිත් වලින් තමයි මේවායේ තිබෙන රසාස්වාදනය කරන්නේ. රසාස්වාදනය කියන එක තේරෙනවනේ. දැන් අරමුණක රසයක් තිබෙනවා. අරමුණ. දැන් රූපය කියන එක දැකීමක් දැකීම මාත්‍රයක්ම පමණක් නම් ඒකේ රස විඳීමක් නැහැ. ඒක රස විඳිනවා. ඒ ආගයේ කොට රස විඳීමක් කරන දැන් යම් පිටක ප්‍රතිදෙන අලංකාරයක් එහෙම ඒ අලංකාරයේ කියන ඒ රසය අනුභව කිරීම මේ සිත් වලින් සිදු කරන ඒ රසානුභවණය කරන සිත් රසයෙන් මේ ඒ රසානුභවණය වඩාත්ම සිදු කරන සිත් කොටස තමයි ඒ ජවන් සිත්ය. ජවන් ඉතින් ලෝභ මූල සිත් දැන් අපි ගනි ලෝභ මූල සිත් කියන ඒවා අපට උපදිනවා. අපි ලස්සන දේවල් දකින්න විට, අලංකාර දේවල්, හොඳ දේවල් එහෙම දකින්න විට අපි ඒවායෙහි ඇලෙනවද නැද්ද? කාරණා කාරණා සිතා ඊමින් වැළකුණොත් මිසක. එහෙම නැත්නම් දුටු මතින්ම ඒවායෙහි ඇලෙනවා. ඇලෙන බවක් තියෙනවා. ඒ ඇලෙන්නේ මොකෙන්ද? චක්කු විඥාන සිතින් නෙවෙයි, සම්පතිච්ඡනියෙන් නෙවෙයි. සංකීර්ණ වෙත්තපන ඒවෙන් නෙමෙයි ජවනයෙන් ඇලෙන්නේ. ඒ අරමුණ. දැන් සමහර විටක ඒ ලක්ෂණ අරමුණෙන් සිත ඉව මේ ඇස ඉවතට ගන්න තරම් බැරි තරමට ඒවි ඇලෙන බවක් තියෙන. අර ඒ ජවන් නැවත නැවත චිත්ත වීති වල ජවන් උපදිනවා. ඒ ජවනයෙන් ඇලීලා ඇලෙන හේතුවෙන් ඒ අරමුණෙන් ගත් වෙන්නට බැරි කම සිදු කරනවා. අන්නේ විදිහට මේ රසාස්වාදන කරන සිත් තමයි ඔය ජවන්. ඉතින් ඒකෙන් තේරුම් ගන්නට බා හැම සිත් වලින්ම කරන්නේ රසාස්වාදනය. ඒ බහුල වශයෙන් අපට උපදනා වූ ලෝභ සිත් ගැනයි කියන්නේ. ඉතින් අපට බහුල වශයෙන් ද්වේෂ සිත් උපදිනවා කියන්නට බෑනේ. ද්වේෂ සිත් උපදිනවා නෙවෙයි. නමුත් බහුල වශයෙන් උපදින්නේ ද්වේෂ සිත් නෙවෙයි. බහුල වශයෙන් උපදින්නේ ලෝභ සිත්. ද්වේෂ සිත් උපදින්නේ ඒ ලෝභයට පත හැදි වෙනකොට. ඒ ලෝභයෙන් ඇලෙන ස්වභාවයක් අපේ සිත්වල ඇති වෙනවා ලෝභයෙන් යම් කිසි අරමුණකට. ඒ ඇලෙන්නට බැරි දතියක් දක්නා විට තමයි අන්න අර ද්වේෂය එන්නේ. ද්වේෂ. ඉතින් මේ ලෝභ ද්වේෂ දෙකින්ම වැළකීලා ඉන්නට පුළුවන් කමකුත් තියෙනවා. ඒක මේ නිකම්ම කිසිදු ආයාසයක් නැතිව ඉබේම වගේ සිදුවන තත්ත්වයක් නෙවෙයි. ඒක දුනුකල වැඩි සිත් ඇති අයට ඇති කරගත හැකි තත්ත්වයක්. එහෙම නැතුව බෑ ඒක. නැත්නම් සමහර විටක පෙර පුරුදු සාංකාරික පුරුදු වශයෙන් එහෙම නොයලෙන බවක් ඇතැම් විටක කෙනෙකුට ඇති විය හැකි, නොගැටෙන බවක් කෙනෙකුට ඇති විය හැකි. ඒක සාමාන්‍ය සිද්ධිය නෙවෙයි. සාමාන්‍යයෙන් ගන්න දෝෂයෙන්ම අරමුණ වල ඇලෙන එක එහෙම ප්‍රියමනාප නොවනේ අරමුණක් නම් එහි ගැටෙන එක ඒකයි වා. එතකොට ඇලීම් වශයෙන් උපදින්නේද ලෝභසිත, ගැටීම් වශයෙන් උපදින්නේ ද්වේෂසිත. ඒ දෙකම අපට උපදනා වූ අකුසල්සිත. ඒවා ඇතුළත් වන්නේ කෘත්‍ය වශයෙන් ජවන කෘත්‍යයට. ජවන. ඊළඟට අර අනිත් අකුසල් සිත් දෙක විචිකිච්ඡා සම්පයුක්ත සිත් දෙක උද්දච්ච සම්පයුක්ත මේ විචිකිච්ඡා සම්පයුක්ත සිත හා උද්දච්ච සම්පයුක්ත සිතේ කියන මේ මෝහ මූල සිත් දෙක. ඒ සිත් දෙය අපට ඒ අවස්ථාවලදී සුදුසු පරිදි උපදිනවා. ඒ උපදිනවා. මේ කුසල් යයි කියන ඒවා අපට නිතර උපදන જાතියක් නම් නෙවෙයි. ඒවා නිතර උපදින්නේ නැහැ. අමාරුවෙන් උපදවා ගත යුතු කියලා කියන්නට ඕන. ඒකටයි ඒ යෝනිසෝ මනසිකාරය කියන ඒ හරිහැටියට සිතන්නට පුරුදු වෙලා සිටින්නට ඕනේ. ඒ නිසා තමයි බුද්ධ ආගමේ භාවනාවක් ගැන කියන්නේ. ඇලෙන ගතියෙන් වැළකී සිටින්නට, ගැටෙන ගතියෙන් වැළකී සිටින්නට, මුලාවීන් ස්වභාවයෙන් වැළකී සිටින්නට නම් කෙනෙක් සිත සත්‍යීය නුවණ ආදී මේ ධර්මයන් ෙන් යුක්ත වූ සිත් වඩන්නට ඕනේ, දියුණු කරන්නට. ඒවත් ගවන් තමයි. ඒ සිද්ද ගවන්. එතකොට ඒ ජවන් සිත්තේ කියන්නේ කුසල්. කුසල් සිත්, සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත, ඥාන විප්‍රයුක්ත, උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත, ඥාන විප්‍රයුක්ත ආදී වශයෙන් අපට ලැබෙන ජවන් සිත් ඉතින් ඒවා. දැන් අපි ගනිමු අකුසල පක්ෂය ගැන නිතර කතා කරන්නේ නැතිව කුසල පක්ෂය ගැන කතා කරමු. අපි දන් දෙනවා. දන් දෙනවා. ඒ දන් දීමේ කියන එක කයින් කරන ක්‍රියාවක් තමයි නේ? කායික වශයෙන් අපට දක්නට ලැබෙනවා කරන ක්‍රියාවක්. ඒ නිසා අපි කියනවා ඒක ඒ කාය කර්මයක්. කාය කර්මය දන් දීම කුසල කාය කර්මයක්. ඒ කුසල කාය කර්මය පෙරතුනේ කායද්වාරේ. ඒ කායද්වාරේ කියන්නේ ප්‍රසාද කායනේ. ඒ කායද්වාරේ කියන්නේ විඤ්ඤාති කාය. ඒකට කාය විඤ්ඤාති කියලා කියන්නේ. ඒක. ඒ විදිහට මේ කය හසුරුවමින් ඒ ක්‍රියාව සිදු කිරීම කළ හැකි වෙන පරිදි කය නැගෙන තැන් නම් වල දිග හරින තැන් දිග හරවලා ඒ විදිහට පවත්වමින් මේ ක්‍රියාව සිදු කළ හැකි වූයේ මේ දානමය චේතනාවත් සමග හටගත් චිත්ත දීති තමයි ජවන් සිත් නිසා. ජවන් සිත් නිසා. ඒකේ ජවන් සිත් වල ශ්‍රද්ධා, සති, හිරි, ඔත්තප්ප ආදී වශයෙන් ලැබෙන අර සෝබන ධර්ම තිබෙන. ඒ සෝබන ධර්මයන්ගෙන් යුක්ත වූ ඒ සිතේ තමයි මේ දානමය චේතනාව උපත්. චේතනාව තියෙනවනේ හැම සිතකම. ඒතර මේ සිතේ උපදනා වූ චේතනාව මේ දානමය චේතන. දීන් වශයෙන් උපදනා වූ චේතන. ඒ කියන්නේ දාන සිත් චේතනාව නෑ. දාන සිත් චේතනාව තමයි කර්මයේ වූයේ. ඒ කර්ම සාධනයේ සිදු වූයේ දානමය චේතනාවනේ. ඒකට දානමය චේතනාව උපන්නම දානමය චේතනා කියලා ඒකට නම් දීලා තිබෙන්නේ දන් දීන් වශයෙන් කරන ක්‍රියාව සිදු කිරීමේ චේතනාව. ඒ චේතනෙන් තමයි ඒක දානමය චේතනාව. ඒකට ඒක කරන්නේ දීම. ඒකට ඒ දන් දීම් වශයෙන් ඇති වුණු ඒ චේතනාව සහිත වූ සිත් වලින් උපදවනවා ශරීරෙහි මේ ක්‍රියාව සිදු කිරීමට හැකිවන ආකාරයේ රූප. එතකොට ඒ ක්‍රියාව සිදු කරනවා. අපි ගන්න කෙනෙක් වෙන කරන්නේ මල් පූජා කරන්නේ. එදේ තැනත්ත මල් පූජා කිරීමට මල් එකතු කරන්න මල් මෙලන්න ඕන. එතකොට මල් නෙලීම තමයි මල් පූජා කිරීමේ අදහස ඇතිව කරන මල් නෙලීමද කුසල් සිතකින් යුතුව කරන්නේ. එතකොට ඒ කුසල් සිතින් යුතුව කරන මේ ක්‍රියාව මල් නෙලීම. එවිට තියෙන්නේ මල් පූජා කිරීමේ චේතනාව නෙවෙයි. එවිට තියෙන්නේ මල් නෙලීමේ චේතනාව. ඒ නෙලීමේ චේතනාවට අනුවයි මේ ක්‍රියාව සිදුවන්නේ. පූජා කරන චේතනාවෙන් නෙලන්නට බෑ. ඒ කියන්නේ මේ ක්‍රියාවට සම්බන්ධ වෙන ක්‍රියාව. එතකොට ඒ චේතනාව තමයි ක්‍රියා සාධක ශක්තිය. ඒ ක්‍රියා සිදු කිරීමේ මේ ස්වභාවයේ ධර්මය චේතනාව. ඒකට චිත්ත ප්‍රයෝගය කියලාත් නමක් තියෙනවා. ඒ චේතනාව නැතිව මේ ක්‍රියාව සිදු කරන්නේ. දැන් අපි ගනිමු කෙනෙකුන් තව කෙනෙකුන්ට ගහනවා. සිතට උපදිනවා චේතනාව. දැන් මේ චේතනාව කුමක්ද? ගැසීමේ චේතනාව. ගැසීමේ. එතකොට ගැහුවේ කුමකින්ද ගැහුවේ? අපිට කියෙත්ත හැකි සිත වශයෙන් සලකාගෙන ගැසීමේ චේතනාවෙන් යුක්තව වූ සිතින් මේ ගැහුවේ. නමුත් සිතට බෑනේ ගහන්න. සිතට බෑ ගහන්නට. ඉතින් සිත මේ ගැසීමේ ක්‍රියාව සිදු කිරීමට යෝග්‍ය වන පරිදි කය හසුරවන්නට ඕන. ඒ කය හසුරවීමේ කියන එක සිතින් උපදවන රූපයන් නිසා සිදුවන. අන්න ඒ විදිහේ තත්ත්වයක් තියෙනවා. මම මට කාලය දැනුම් දුන්නා අපිට වැඩක් ඉදිරියට තියෙන නිසා නවත්තන්නට වෙලාවයි කියලා. අද අපි කතා කළේ මේ ධර්මයේ පිළිබඳවමයි ප්‍රධාන වශයෙන් ජවනයේ ගැන. ඒ ජවන සිත් පිළිබඳ තව අපට තිබෙන දැනීම බොහෝම උසස් ලෙස ඇති කරගන්නට. එනික අපට පුළුවන් වෙනවා හැම විටම යම් අකුසල සිතක් උපදිනකොට ඒක අකුසලයක් කියලා දැනගෙන ඒක වැඩි දුර යන්නට ඉඩ නොදී වළක්වා නවත්වා ගන්නට. ඒ ශක්තිය ලැබේ. කුසලේ නම් කොයිතරම් ඇති වුණත් මොකද ඇති වරද? ඒ නිසා ඒ පිළිබඳව වඩා දැනගන්නට ඕන. අද අපි එතකින් නවත්වනවා. අපි අනිත් දවසේ එතන සිට කතා කරමු.